නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්තේ නමෝ තන්ත භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්තේ සාදු සාදු සාදු නතං දල්හං බන්ධන මා බුධීරා යදාය සංදාරු ජම්බම්බජංච සාරන්ත රන්තා මනි කුණ්ඩලේසු කුන්තේ සුදාරේසු ජයා අපේහා ඒතං දල්හං බන්ධන මාහුදීරා ආරිනං සිතිනං දුප්පමුංචං ඒතං පිත්ත්වාන පරිම්බජන්ති අනපෙක්ඛිනෝ කාම සුඛං පහාය ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විහාරවාසී මහ සංඝරෝණි නවතරයි සැදහැවත් වාසනාවන්ත පින්තුනි අද 2012 අවුරුද්දේ මුල්ම කුණ බොහෝ දින දුරුතු පොහොදා හිමිදිරි පාන්දර උසස් සීලක පිහිටිය මේ පින්තුන් උදෑසන සිදු කෙරෙන ධර්ම දේශනාවට අනුකම්පාවටයි බලාපොරොත්තු වන්නේ නාගරුක්කාරාම විහාරස්ථානයේ පින්තුන් අවුරුද්දේ මුල්ම පොහෝ දින විශේෂයෙන්ම දෙමාපියෝ වැඩිපුර සිල් සමාදන් වන දවසක් හැටියටයි සාමාන්‍යයෙන් අපි හඳුනාගෙන තියෙන්නේ. ඒ නිසා අපි මේ වගේ මම හිතන්නේ පොහෝ කීපයකදීම හමු වෙලා තියෙනවා වැඩිහිටියන්ගේ සිල් සමාදානයේදී. සාමාන්‍යයෙන් පොහයකට සිල් සමාදන් වෙන පිරිසට අමතරව පිරිස සිල් සමාදන් වෙලා තියෙනවා. පින්නතුනි අපි සීලෙන් ගුණෙන් යුක්ත වන්නට ඕනේ ඇයිද කියන කාරණය බුදුහාමුදුරුව අපට දේශනා කළා. බොහෝ දෙනෙකුගේ අදහස සීලයට ගුණයට නැඹුරු වෙනකොට අපට අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු නිසියාකාරව සිද කරගන්න අපහසු වේදෝ කියන සැකයක් බොහෝ දෙනාට තියෙනවා. බොහෝ දෙනා හිතන් ඉන්නේ මේ ආගමික ජීවිතේ වෙනම එකක් සාමාන්‍ය දෛනික ජීවිතේ වෙනස් එකක් කියලා. ඉන්නතන මේක අපිට තියෙන වැරදීම. බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පුද්ගලයන්ගේ චරිත දිහා බලනකොට අපිට තේන ලක්ෂණයක් තමයි බොහෝ දෙනා බුදුහාමුදුරන්ගේ සහ ශ්‍රාවකයන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත ඒ අය තමන්ගේ ගෘහස්ථ ජීවිත ගත කරන අතරේදී ඉතාම සාර්ථක ආගමික ජීවිතයක් ගත කළා. අනාථපිණ්ඩික සිටුතුමාගෙන මේ අත්හන් අහලදී අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය විශාල ව්‍යාපාරිකයෙක්. අපි දන්නම සාමාන්‍ය මාසික වේතනයක් ලබන කෙනෙකුට වඩා ව්‍යාපාරයක් කරන කෙනෙක් ලොකු කැපවීමක් ඒ සඳහා කරන්නට ඕන. කාර්යාල ජීවිතයේ ප්‍රයාසයකට සීමා වෙනවා. නමුත් ව්‍යාපාරයක් කරන කෙනෙක් එහෙම නෙවෙයි. ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ. අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ මහා ධනවත් කෙනෙක්. ඔහුට ඒ කාලේ නැවුම් පිටක් තිබිලා තියෙනවා. ඒ තරම් ධනවත් ව්‍යාපාරිකයෙක්. දැන් කාලේ හැටියට නම් ගුවන් යානාවකේ. ඒ තරම් කාර්යබහුල ජීවිතයක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක් තමන්ගේ ආගමික ජීවිතයේ දිහා බලනකොට පින්නතුනේ ඔහුගේ ජීවිත කතාව අධ්‍යයනය කළ යුතුයි. ඔහු ඉතාම ශ්‍රද්ධාවන්ත කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේට ප්‍රධාන විහාරස්ථානය පූජා කළා විතරක් නෙවෙයි. දිනපතාම පාසියේ බුදුහාමුදුරු හමු වෙන කියලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අනාථ පිළිග සිටුමාගේ නිවස ගැන කියලා තියෙන්නේ පඤ්ඤස්ථානීය වාසනානි කියලා. නිතරම ස්වාමීන් වහන්සේට නිවසේ අතුන් පනවලා තියෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේලාට අතුන් පනවලා කියලා කියන්නේ කෙනෙකුට හිතෙන පුළුවන් මේ කුඩු ටිකක් කියලා සුදු රෙදි ටිකක් ගහලා කියලා. අතුන් පනවන කියන්නේ ඒක විතරක් නෙවෙයි පින්නතුනි. අතුන් පනවනවා කියලා කියන්නේ ඒ වාඩි වෙන්න උපකරණ වැඩ සිටින්න උපකරණ තරස් කරන විතරක් නෙවෙයි ඒ ඕ ඕනෑම වෙලාවක වඩින සාමින් වහන්සේ කෙනෙකුට ගිලන්පත් දාන ආදිය තේත්‍රේකම සම්පාදනය කළ හැකියි. ස්වාමින් වහන්සේලා ඒ ආසන්නයෙන් පින්නපාත යන අවස්ථාවලදී පින්නපාතේ වැරදෙන අවස්ථාවලදී බොහෝ විට අනාථපිණ්ඩික සිරිතුමාගේ මැදු රාත්‍රියේදී ඉහි වැඩම කරනවා. ඒ වගේමයි විසාකාවත්. මේ විසාකාවත් අනාථපිණ්ඩික සිරිතුමා දෙදෙනාම ගැන කියන්නේ ඔවුන්ගේ නිවෙස් ගැන කියන්නේ පඤ්ඤාස්ථානයේ වාසනානි කියලා. නිවදව පණවන ලද අසුන් තියෙන නිවෙස් එකක් හිටියද සනකන්නේ. ඒ දෙන විතරක් නෙවෙයි තව බොහෝ දෙනෙක් එහෙමයි. මේ පිනතුණු කලවනා කළ බලන්න තමන්ගේ නිවසේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට වැටියොත් මේ අසම් කොයිතරම් ප්‍රෝදානමත් කියද පිළිගන්න කියලා කලවනා කළ බලන්න. ඇතැම් විට ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩලම් වාක්කට බලන් ඉන්න වෙනවන මේ සුදු ඇතිරිල්ලක් හොයාගන්න. කල්පනා කළ බලන්න සුදු ඇතිරිල්ලක් ගන්න පුළුවන් තැනක තියෙද කියලා. පිනතුණු මේ තරම් අපි හෙච්චන මේවා හිතන්නේ නැහැ. නමුත් අපි ඒ සඳහා හැබැයි බෞද්ධයන් හැටියට අපි කොච්චර නම් ඒ සඳහා කැප වෙලා තියෙනවද කියන එක අපි කල්පනා කරන්න වටිනවා. ඒ විතරක් නෙමෙයි නිවසේ ඉන්නේ නැත්නම් 12ට කලින් කවුද Taman ආහාර පාන ආදී ටික නිවසේ හදලා ඊට කලින් බුද්ධ පූජාව තියෙන කවුද කියලා කල්පනා කරලා බලන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට ගිලන්පත් ටිකක් දෙන්න සූදානම්න් තියෙදි කියලා කල්පනා කරලා බලන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇතැමිට එන්නේ නැතුව ඇති. නමුත් වැඩියොත් එහෙමයි. එහෙම සූදානම්වත් ඊට කියලා කල්පනා කරලා බලන්න. සමහර ඇත්තන් නිවෙස් වල පින්නතුනි ස්වාමීන් වහන්සේලා වැඩම කරනකොට ඇතැම් අය නිතර දාන දෙන අය ඉන්නවා. අල්ලේ දිනනටම නෙවෙයි. ශ්‍රද්ධාව නිසා. ඇතැම් විට ස්වාමීන් වහන්සේලා 19කට 12කට 14කට අවශ්‍ය කරන උපකරණ ටික වෙනමම සූදානම් කරලා තියෙනවා. සමහර නිවෙස් තියෙනවා වෙනම ස්වාමීන් වහන්සේලා වැඩිහාමින් ආසන සූදානම් කරලා තියෙනවා. ඒ තරම්ම ඒ සඳහා කැපවෙලා නැත්තන් ඉන්නවා. පින්නතුනි මෙන්න මේ දෙක තමයි ජීවිතයේ සතුට සැනසීම කියන එක තියෙන්නේ. අපි හිතනවා ජීවිතයේ සතුට තියෙන්නේ තමන්ගේ දරුවන්ට හොඳට උගන්වලා, වැඩිපුරම ගෙදර බඩමුට්ටු ටිකක් පුරවගෙන, හයිඑන් ගුවන් විදුලිය රූපවාහිනිය දාන තිබුණොත්ින් ඕකේ සතුට කියලා. ඒකෙනොත් සතුටක් ලැබෙනවා. පින්නතුනි මේ සතුට ඉතාම తాවකාලිකයි. ඊට වඩා ලොකු සතුටක් තියෙනවා මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක. උදෑසන අවදිච්ච මොහොත පටන්ම බුදුහාඳුරන්ට මයිකක පෑන් එකක් පූජා කරන්න අපි කුරු වෙන්නට ඕනේ. වේලාසනියෙන් දානෙ සූදානම් කරගත්තා නම් නිවසේ ආහාර පාන සකස් කරගත්තා නම් බුද්ධ පූජාව සඳහා අපි යෙවෙන් කරන්නට ඕනේ. මේ දෙක තමයි පිනතුනි ජීවිතය අපේ සතුට රැඳෙන්නේ. සුභෝ කුණ්‍යස්ස මුච්චෝ කියලා සඳහන් කරනවා ජීවිතයේ සිංහරස් කර ගැනීම සැපරස් කර ගැනීමක් කියලා. මෙවැනි තින්කන් නිතර නිවසේ වෙනකොට පිනතුනි ඒ නිවසේට සම්මාදෘෂ්ටික දෙවියන්ගේ බැලම හෙලෙනවා. නිවෙස් වලින් අපල උපද්‍රවම් වා දුර වෙනවා. දරුවන්ගේ අනාගතය සාර්ථක වෙනවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වෙනවා. අපල උපද්‍රව ආදී ලැබෙන තියෙන එකම වා කඩ වෙනවා. ඒ වගේම නිවසේ වෙනම අපි පතුන්ට වෙනම කෑම දාන තැනක් අපි හදාගෙන තියෙනවා. සමහර ඇත්තන්ගේ අපල වලට කියනවා කපුටන්ට ආදී පතුන්ට කෑම දෙන්න කියලා නේ. අපලයක් උනා කිව්වහම නම් මොන පටන් ගන්න වෙන්නේ. පින්නතුනි අපේ ජීවිතය අපි ඒක පුරු කරගන්නට ඕන ජීවිතයේ දෛනික කටයුත්තක් විදියට. මෙන්න මේ කටයුතු ටික අපේ ජීවිතවල නිරතුරුව සිද්ධ වෙනවා නම් පින්නතුනි අපිට උගා ලෙඩ දුක් අඩු වෙනවා. අපිට උගා බාහිර කරදර අඩු වෙනවා. අපේ නිවෙස්වල සතුට සැනසීම උගා වැඩි වෙනවා. අනාථපිණ්ඩික සිරිතුමා ගැන සඳහන් කරනවා එතුමා දිනපතාම පාහේ ස්වාමීන් වහන්සේලා හමු වෙන ගිහිලා තියෙනවා ජේතවනාරාමයට. යන අවස්ථාවලදී ඔහු ගෙදරින්ම පස් ගුලියක් අරගෙන යනවලු. පස්කුලිය ගුලිකල් අරගෙන යනවලු. මොකටද මේ අරන් යන්නේ? අරගෙන ගෙහෙල්ලා ජේතවනාරාමයේ සමීපයේ ඉඳලා ළඟට මුල්වල මේ පස්තික තියෙනවලු. තියෙනකම ප්‍රාර්ථනාවක් කරනවලු. මොකන්ද ප්‍රාර්ථනාව? අනේ මේ පස්තික පෝර වෙලා මේ ගහ හැදිලා මේ ගහේ හැවණ ඉඳගෙන හරි කවුරු හරි බණපදයක් අහලා ජීවිතයේ සඵල කරගනියවා කියන ප්‍රාර්ථනාවක් මේ කරන්නේ. ඒ තරම්ම සංවේදීව කටයුතු කළ තියෙනවා. අරතරන් කාර්ය බහුල ජීවිතයක් ගත කරපු ව්‍යාපාරිකයෙක් වෙච්ච මහා ධනවත් කෙනෙක්. අපිට පින්නතුනි පොයි තරම් දේවල් වෙනම් කරන්න පුළුවන්ද? අපි සිය දෙනෙක් නම් පන්සලට ගියාම පන්සලේ මරුපෙත් මන් නම දින සූදානම්ද කියලා බලන්න. සමහර ඇත්තන් බෝධි පූජා අපලකට බෝධි පූජාවක් තියන්න එනවා. මළු වැටෙන් මිට පොල ටික එහෙම තියන. ඒ පොල ටික බල බල පූජාව කියලා යනවා. ඇතැම් විට උදේ තියපු බුද්ධ පූජාවට එහෙම තියනවා. ඒක උඩින් මැටම් එක තමන් ගේල ටිකක් තියෙනවා. දැන් බලන්න මෙහෙම කළාම අපි අපල දුර වෙනවද? අර ඇතැම්මිට අපලකට කියපු දෙයක් අපි කරන. දැන් අපි ඇතැම්මිට ධර්ම කාරණා කියලා මහා ගැඹුරු කාරණා අපි විස්තර කරනවා මේ ධර්ම සානාවේදී. නමුත් අර ප්‍රාථමික දේවල් ටිකවත් අපේ ළඟ තියෙනවාදෝ කියන එක ගැන අපිට ඇතැම්මිට සැකයි. සින්නතුනි අපලකට ඒ වගේ පූජාවක් කරන්න කියනවා නම් වැඩිපුර වේලාවක් බෝධි ළඟ සැප කරන්න ඕන. ඒ ළමයිට එහෙම අපලයක් නම් ඔක්කොම කැවිල්ල හොඳට සුද්ධ කරලා අසුබසු බාලා දෝවිලි පියදාලා හොඳට ඒ අවශ්‍ය කරන උපකරණ තියලා වැඩි වේලාවක් එතන කැප වෙලා ඒ සඳහා මනස යොදවලා වැඩිපුර වේලාවක් කුසලයේ යෙදුනොත් තමයි ඒ අපලයෙන් තමයි දුර වෙන පුළුවන් තමයි තියෙන්නේ. නැත්නම් අර දුවන ගමන් ඇවිල්ලා මොනව හරි කියලා ගියාට එහෙම අපලයක් දුර වෙන්නේ නැහැ. අපලයක් කියලා කියන්නේම වෙනසුනේ ඇතැම්මිට අපට අකුසල් විපාක දෙන කාලය. එවැනි කාලයක අපට වැඩි කැපවීමක් කරන්න වෙනවා ආගමික වස් පිළිවෙත් එක්ක. නමුත් කෙනෙකුගේ ජීවිතයේ නිතරම මේ සින්දහම් දෙක කරනවා නම් දෛනිකව තමන්ගේ නිවසේ මේ පින්කම් සිදු කරනවා නම් අඩු ගානේ සතියකට හරි වරක් පන්සලට ගිහිල්ලා දරුවෝ ටිකත් එක්ක මේ වගේ වස් පිළිවෙත් වල යෙදෙනවා නම් මල් පෙත්මන් ආදී යමදිනවා නම් පින්නතුනි අපට අපේ මෙලව ජීවිතයේම වා කරුණ සපර වෙනවා. ඉගෙන ගන්න දරුවෙක් නම් අධ්‍යාපනය සාර්ථක වෙනවා. විශේෂණ පින්නතුනි දෛනික ජීවිතයේ උදෑසන අවදිීමේ පටන්ම මේ කාරණා ටික අපේ ජීවිතවල තියෙනට ඕන. උදෑසන අවදිවීම තමයි ආරම්භය. උදෑසන යම් කිසි ස්ථානයක ප්‍රමාද වෙලා නම් අවදි වෙන්නේ. එතනින්ම පින්නතුනි ජීවිතේම අර්ථකයි. සමහර අපි දන්න හාමුදුරුවෝ ඉන්නවා ඇතැම් විට රාත්‍රී ගුවා ක්‍රෑවල පනවලට ගිහිල්ලා එන්න ඇවිල්ලා සැකපෙන්නේ. අපි දන්නවා අපේ පන්සල හිටිය ගුරු හාමුදුරුවෝ ඇතැම් විට රෑ එකට දෙකට එන්නේ ඇත වැඩම කළා. නමුත් උදෑසන හතරම ආරම්භ කවදද? අර හතරමාර්ග 4:45 ඔව 5ට අවදි වෙන්නේ ගොඩක් පන්නේ. අන්න ඒ නිසාම උන්වහන්සේලාගේ ජීවිත උගා සපර උනා විතරක් නෙවෙයි ඒ වැඩිහිටිය අය අතුරු කරන අනිත් අය සිස්සන්ගේ ජීවිත උගා සපර උනා. විශේෂයෙන් නිවෙස්වලින් වැඩිහිටියන් හැටියට විශේෂයෙන් මම තාත් දෙන්න මෙන්න මේ කටයුතු වල පෙර ගමත් කරුවන් හැටියට ඉන්නට ඕන. මොකද දෙමාපියෝ කියන දේ නෙවෙයි දරුවන් කරන්නේ. දෙමාපියෝ මෙහෙම කරන්නේ කියන දරුවෝ කරන්නේ. එහෙනම් මොකද දෙමාය දරුවෝ සිදු කරන්නේ? දෙමාපියෝ කරන දේ දරුවන් කරන්නේ. හොඳට මතක තියාගන්න මේක. දෙමාපියන් කියන දේ නෙවෙයි දරුවන් කරන්නේ. දෙමාපියන් කරන දේ දරුවන් කරන්නේ. ඒ නිසා දරුවෝ ඉන්නේ වැඩිහිටියන් හැටියට ලොකු කැපවීමක් කරන්න වෙනවා. මුල් කාලේ තමන්ගේ නොයේ අඩුපාඩුම් තිබුණත් දරුවන් ලැබුණට පස්සේ සිල්ගත්තු අය වගේ දැඩි ආදර්ශයක් දරුවන්ට දෙන්නට ඕන. එහෙම දුන්නොත් තමයි දරුවන්ගේ ජීවිතය තමා බලාපොරොත්තු ඉලක්ක කරා යන්නේ. ඒ නිසා ඒ කාරණයන් සිහිපත් කරමින් අපි මේ කිව්වේ ආගමික ජීවිතයත් අපේ පුද්ගලික ජීවිතයත් එකක් කරගන්නට ඕන. උදෑසන ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් පූජා කරන අවස්ථාවක් තිබුණොත් ඒ අවස්ථාව මගහරගන්නට හොඳ නැහැ. උදෑසන ස්වාමීන් වහන්සේ කෙනෙක් දැකීම තමයි පින්නතුනි කෙනෙකුගේ ජීවිතයේ තියෙන ප්‍රබෝධමත්ම දේ. බුරුමේ තායිලන්තේ වගේ රටවල් තියෙනවා. ඒ රටවල ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් දින්ද පාටින් වැඩම කරන්නේ. දැන් බුරුමේ තායිලන්තේ වගේ රටවල් දෙකේම හාමුදුරුවෝ ලක්ෂ 8-10 කින් ඉන්නවා. ලංකාවේ කොච්චර ඉන්නවද හාමුදුරුවෝ? ඔව් ලංකාවේ 25000 කට ඉන්නේ. ඒතර තේරුම් ගන්න. එච්චර ස්වාමීන් වහන්සේලා ලක්ෂ ගණන් හිටියත් උන්වහන්සේලා දින්න පාටේ වැඩම කරෝතින් හැම තැනම දින්න පාටේ ලැබෙනවා. ඒක මහා අතිරිමත් දෙයක්. උදෑසන නිවසෙන් පිට වෙන කෙනෙක් කාර්යාල ජීවිතය සඳහා පිට වෙලා ගියත් පිට වෙන්නේ නැහැ කේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මොන හරි දෙන්න බලාගෙන පිට වෙන්නේ. මගදී හමු වෙන ස්වාමීන් වහන්සේට දින්න පාටේ ලැබෙනවා. මේක එයාගේ ජීවිතයේ එක්තරා අංගයක් කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මේ කාරණය. තුනක් අත්තං සුමංගලං සුප්පබාතං සූර්ජිතං සුඛනෝ සුමුහුත්තෝච්ච හේතා යඤ්ඤස්ස සපදා කියලා. යම් කිසි කෙනෙක් කිසියම් උදෑසනක ස්වාමීන් වහන්සේලාට යම් කිසි පරිත්‍යාගයක් දානයක් දෙන්න කියලා හිතාගෙන කිසියම් කෙනෙක් උදෑසන කාලේ අවදි වෙනවා නම් ඒ උදෑසන බොහෝම හොඳින් එළිවෙච්ච දවසක්. හොඳට නැකත් කියන දවසක්. මංගල සම්මත දවසක්. මේ ආදී වශයෙන් කරුණු ගානකින් විස්තර කළා. ඒ නිසා දවසේ ආරම්භයේ උදෑසන. ඒ වගේම බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළ තියෙනවා යම් කිසි කෙනෙක් සිතින් කයින් වචනයෙන් හොඳ දේවල් කරනවා නම් යම් කිසි උදෑසනක ඒ උදෑසන සුබ උදෑසනක් කියලා. සුකුප්පන්නම් කියලා. ඒ වගේම සිතින් කයින් වචනයෙන් යම් කිසි කෙනෙක් දහවල් කාලේ හොඳ දේවල් කරනවා නම් කියනවා නම් හිතනවා නම් ඒ මධ්‍යහක්මිය සුමජ්ජන්හම් කියලා කියනවා. සුබ මධ්‍යහක්මියක් කියලා. යම් කිසි කෙනෙක් සිතින් කයින් වචනයෙන් හොඳ දේවල් සංධ්‍යායාමයේ කරනවා නම් ඒ කෙනාගේ සංධ්‍යාව සුපායන්හම් කියලා කියනවා. සුබ සංධ්‍යාවක් කියලා. මේක අපි බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා සමහර අය කියනවා සුබ උදෑසන කියලා කිව්වහම good morning කියලා එහෙම ඉංග්‍රීසියෙන් කියනවා සමහර අය. ඉංග්‍රීසි දන්නේ නැහැ. එතකොට එහෙම කියනකොට සමහර අය කියනවා මේක අපට ගැළපෙන්නේ නැහැ. මේක බටහිරින් ආපු එකක්. අපට කියන්න ඕන ආයුබෝවන් කියලා නැත්නම් සර්වන් සරණයි කියලා. නමුත් මේ නොතේ සුබ උදෑසන කියන එක කලින්ම දේශනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ නිසා සුබ උදෑසන කියන එක අපට නුහුරු දෙයක් නෙවෙයි. අපේ ධර්මයේ තියෙන කියලා ධර්මයේ තියෙන එක. ඒක බටහිරින් ආපු එකක් නෙවෙයි බටහිරට අපෙන් ගිහුව එකක්. අනිත් දේ තමයි පින්නතුනේ හැබැයි වචනෙන් කිව්වට විතරක් ඒක සුබ උදෑසනක් වෙන්නේ නැහැ හැබැයි. සුබ උදෑසනක් වෙන්න නම් සමාමතර හිත පිරිසුදු තියාගෙන කයින් වචනේ හොඳ දේවල් කරන්න කියනට ඕන. එතකොට මේ අවුරුද්දේ ආරම්භකම පොහොදින් එන නිසා පින්නතුනේ අපි මේ කරුණු සිහිපත් කර ගැනීම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් ජීවිතයේ ලක්ෂණට තියාගෙන කැමති. අනාගතය සාර්ථක කරගන්න කැමති. සුබ අනාගතයක් බොහෝ දෙනා ප්‍රාර්ථනා කරනවා. සුබ අනාගතයක් බොහෝ දෙනා ප්‍රාර්ථනා කරාට සුබ වර්තමානයක් ප්‍රාර්ථනා කරන අය අඩුයි. අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ හෙට දවස දිනුනේ කවදාද දෙන්නේ නැහැ. අර බාලගිරිය දෝෂේ වගේ. හැමදාම හෙට හෙට. ඒ නිසා බුදුදහමෙන් අපට වඟ පෙන්වන්නේ අද දින සඵල කරගන්න. හැම දවසක්ම අපි සඵල කරගත්තොත් සමස්ත ජීවිතීම සාර්ථකයි. මොකද දින එකතු වෙලා තමයි සති හැදෙන්නේ. සති එකතු වෙලා තමයි මාස එකතු වෙලා තමයි අවුරුදු. අවුරුදු 30ක් 40ක් 60ක් 70ක් 80ක් ගියාට පස්සේ තමයි ජීවිත කාලයක් කියලා කියන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට දවස දිනය සඵල කරගන්න පුළුවන් නම් ඒ කෙනාගේ සමස්ත ජීවිතීම සාර්ථක වෙනවා. ඒ නිසා ඒ දවස සඵල කරගන්න නම් අපේ ධර්මඥානයෙන් යුක්තව බුදුහාමුදුරුවනේ ගෞරවයෙන් සර්වණ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සම්මාදිටියෙන් මේ කටයුතු අපවිත්‍ය සිදු කරන්නට ඕන. එහෙම කළ පමණට පින්තුනේ අපේ ජීවිතවල වා අඩුපාඩු සම්දුර වෙලා අපලෝකන්දර දුර වෙලා ලෙඩ දුක් අඩු වෙලා අපේ ජීවිතම වා සඵල වෙනවා. අද මා මේ පින්තුන්ට ධර්ම දේශනා කිරීම සඳහා මාතෘකාවෙන් තෝරාගත්තේ ධම්මපදයේ අඩංගු ගාථා දෙකක්. නතං දත්තං බන්දන මාහු දීරා යදා යතං ඩාර්ජම් බබ්බජංච සාරස්ස රත්තා මණිකුණ්ඩලේසු පුත්තේ සුදාරේ කුච යා අපේකා. ඒතං දත්තං බන්දන මාහු දීරා ඕහාරණං සිතිනං දුක්ඛමඤ්ඤං ඒ සංසිච්චත්වාන පරිබ්බජන්ති අනතෙක්ිනෝ කාම සුඛං පහය. මේ ගාථා දෙක දේශනා කරන්න හේතුනේ දිනක් ස්වාමීන් වහන්සේලා පිරිසක් ඈත ප්‍රදේශක ඉඳලා බුදුහාමුදුරු හමු වෙන ජේතවනාරාමයේ වෙත වැඩම කළා. මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරන ගමනේදී පින්නතුනේ උන්වහන්සේලා මගදී පින්ඳ පාතෙත් කරමින් වැඩියේ මගදී උන්වහන්සේලා දැක්ක එක්තරා සිද්ධියක්. මොකද මේ සිද්ධිය කොසොන් රජතුමාගේ රජමැද රාත්‍රියේ ස්ථානයක වැරදි වැඩ කරපු අය සොරකම් මම් පැහැරීම් මිනිමැරීම් ආදී කරපු අය එකතු කරලා ඒ රජවාසලේ මිදුලේ බැඳලා තියෙන දැක්කා. දන්වැල් වලින් නොයෙක් විදිහේ යන්න බැරි විදිහට දැඩි බොහොම දරුණු අපරාධ කරපු අය මෙන්න මේ රජමාලිගාවේ බැඳලා තියෙන දැක්කා. ස්වාමීන් වහන්සේලා දැක්ක මේ පින්දපාතේ වැඩම කරනකොට මේ මිනිස්සු මේ වගේ බැඳලා තියෙනවා. දැන් අපට උනත් එහෙම කොච්චර වැරදි කළා තිබුණත් එහෙම දැක්කහම ලොකු සංවේගයක් හට ගන්නව නේද? අනේ මෙයාට නිදහසක් ලැබෙයිද කියලා අපි ඉතින් දුක් වෙනවා. මෙයා නිදහස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා දැන් මෙතන. පින්දුනේ මේ අදහසම තමයි අර ස්වාමීන් වහන්සේලා කෙරෙහි තිබුණේ. ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කරන්නේ පවුනේ මේ වැරදි වැඩ කරද්දි මේ මිනිස්සු බැඳලා තියෙන එක කියලා. මේ සිතුවිල්ලෙන් බුදුහාමුදුරට ආවා. බුදුහාමුදුරුවෝ වැඩම කරපු මේ ස්වාමීන් වහන්සේලා මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. ස්වාමීන් අපාද වඩිනකොට පින්තපාතේ වැඩම කළා. කොසරයිතුමාගේ මාළිගය ආසන්නයේට අපි එනයි දැක්ක මෙන්න මෙයාගේ වැඩි වැඩ කරපු මිනිස්සු අපරාධ කරපු අය දඬුවල බැඳලා තියෙනවා. දඬුවල් වලින් බැඳලා තියෙනවා අපි දැක්කා කියලා. මෙන්න මේ සිද්ධිය නිමිති කරගෙන තමයි වෙනතුනේ මේ ගාථා දෙක බුදුහාමුදුර දේශනා කළේ. බුදුහාමුදුර මේ ගාථා දෙකෙන් කියන්නේ මොකද්ද? නසං දරණං බන්දනමා උදීරා යදා යකං ඩාර්ජං බම්බජංච. යම්සේ යකඩ වලින් බැඳීමක් තියෙනවද? ඒ වගේම සුරණ වර්ග වලින් කරපු කඹ වලින් බැඳීමක් තියෙනවද? නැත්නම් වෙන කුමක් හෝ යතමකින් බැඳීමක් තියෙනවද? මෙන්න මේ බැඳීම් නසං දරණං බන්දනමා උදීරා. දීරා කියලා කියන්නේ නොනැති අය මේවා දැඬි බැඳීම් ලෙස අඳහන් කරන්නේ නැහැ. දන්වැල් වලින් කඹ වලින් බැඳලා හිටියත් නොනැති අය මේවා ලොකු බැඳීම් හැටියට සලකන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ වගේම කියනවා සාරස්ස රත්තා මණි කුණ්ඩලේසු. මැණික් කොඩොල්ලාකින් යම් කිසි කෙනෙක් ඒවට බැඳලින්නවා නම් ඒ විතරක් නෙවෙයි පුත්තේසු ධාරේසු තියා අපේකා දුරු වෙනට අපහසු දරුවන්ට ඥාතීන්ට යම් කිසි බැඳීමක් තියෙනවා නම් මෙන්න මේ බැඳීමයි ඒතන් දල් සම්බන්ධන මහුදීරා. මෙන්න මේක තමයි දැඩි බැඳීම හැටියට නුවණැතිය සඳහන් කරන්නේ කියලා. මොකද මේ බුදුහාමර දේශනා කරන්නේ බුදුහාමුදුර දේශනා කරනවා අඹ වලින් ධම්මල් වලින් බැඳලා කියන මේව ලොකු බැඳීම් නෙවෙයි. මේවකින් ඕන වෙලාවක නිදහස්ල යන්න පුළුවන්. නමුත් දරුවන්ට ඥාතීන්ට බැඳලා ඉන්නවා නම් මෙන්න මේ බැඳීමයි මහා බන්ධනෙ හැටියට දේශනා කළේ. මේ බැඳීම පින්නතුනි කායික බැඳීමක් නෙවෙයි මානසික බැඳීමක් වෝ. දරුවන්ට බැඳිලින බැඳීම දැන් මේ අත්නම් වුණත් මෙතන මේ සිල්ලරන් හිටියට ඇතමිට ගෙදර ගැන හිතන දරුවෝ ගැන හිතනවා. ඇතමිට වාර ගානක් හිතෙන පුළුවන්. දරුවෝ දැන් මොකක් කරගන්නවද කියලා. ඇතමිට ඈත ප්‍රදේශයක රැකියාවකට යනවා. විදේශ රටකට. කොයි තරම් නම් දරුවෝ ගැන හිතනද කොයි තරම් බැඳීමක්ද. උදෑසන රැකියාවට යනවා. රැකියාවට යන්නේ උදෑසන යනවා වගේම රැකියාවෙන් පිට වෙලෙනකොට ඉතාම ඉක්මනින් නිවසට එන ලොකු ඕනකමක් අපි වැඩි කියන තියෙනවා. මේක තමයි පිළිතුරු යථාර්ථය. මෙන්න මේ බැඳීම තමයි බුදුහාමුදුරුවෝ දැඩි බැඳීම හැටියට දේශනා කළේ. සාමාන්‍ය මිනිස්සු ඉරගෙවල් සලකන්නේ මහා බැඳීමක් විදියට. නැත්නම් යම් කිසි තැනක යා බැඳලා ඉන්නව නම්, දඬුවමක් තියෙන ඉන්නව නම් මේව ලොකු බන්ධනයක් හැටියටයි සාමාන්‍ය ලෝකයා සලකන්නේ. නමුත් බුද්ධ ආදී නුව නැත්නම් එවැනි දේවල් දැඩි බැඳීම් හැටියට සලකන්නේ නැහැ. ඒක ඇතැමිට අවුරුදු 10කින් 20කින් 25කින් ඉඳහස් වෙන පුළුවන්. ඒ විතරක් නෙවෙයි වැඩිමොන ජීවිත කාලයම කෙරකට යන්නත් පුළුවන්. ජීවිත කාලයක් කෙරේ ඉන්නත් පුළුවන්. නමුත් වෙනතුනි දරුවන්ට තියෙන බැඳීම කොහමද? මරණය නවසන් වෙනවද? මරණයවත් අවසන් වෙන්නේ නැහැ. අන්න එහෙම බැඳීමක් නෙවෙයි. මෙන්න මේ බැඳීම නිසාම වෙනතුනි බොහෝ දෙනා දරුවන් වෙනුවෙන් ලොකු කැපවීමක් කරනවා. දරුවන් වෙනුවෙන් මහා අහස උසට බලාපොරොත්තු තියාගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙන්න මෙහෙම දරුවන්ගේ වැඩපල කරන්න කියලා මොකද වෙන්නේ? අපි බොහෝ දෙනාට අපට සසරට මඟ වියදමක් නැස් කරගන්න තියෙන අවස්ථාව අප බොහෝ දෙනා අහිමි කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේක නුවණින් දකින අය නුවණැති අය මෙන්න මේ බන්ධන වලින් නිදහස් වෙලා විරාජීව නෙක්ඛම්මයේ පැත්තට නෛෂ්කම්මයේ පැත්තට පංචකාමසුවෙන් වෙන් වෙලා විරාගයේ පැත්තට යොමු වෙනවායි කියලා. දැන් මේකෙන් කියන්නේ හැම දිනටම මහාන වෙන්න කියලා. මේකෙන් කියන්නේ මෙන්න මේ බන්ධන ටික තිබිද්දි මතම් විට දරුවන්ට ඥාතීන්ට මේ යුතුයකම් ටික කරද්දිම අපි පින්නතුනි අපි මේ යුතුයකමක් හැටියට තේරුම් අරගෙන ඒ ටික කරන ගමන් අපේ සසරට අපි මඟ වියදමක් රැස් කර ගන්නවා. මොකද ඒකට හේතුව පින්නතුනි දරුවන් කියලා කිව්වත් අදාපට දරුවන් වුණාට ඒ දරුවනොත් මේ සසර ගමන් කරන අය. අද අපේ ගෙදර ඉන්න දුව හෝ පුතා ඊළඟ ස්වභාවය අල්ලපු ගෙදර ඇතැමි. අල්ලපු ගෙදර ඇයත් එක්ක ඇතැමිට අපි යමනාප වෙලා හිටියා. ඒ ගෙදර කෙනෙක් ගිහිල්ලා ඇතැමිට අපේ මුණුගුරු මිනිවිරිය ගැන පුළුවන්. මේකයි යථාර්ථය. මේ වගේමයි සිනුතුනි බුදුහාමුදුරුව දේශනා කරනවා මේ මනුස්ස ලෝකේ ඉන්න බොහෝ දෙනා. මනුස්ස ලෝකේ ඉන්න බොහෝ දෙනා නැවත ඉපදෙන්නේ සුගතිය අහිමි කරගෙන කියලා. මිනිස් ලෝකේ ඉපදිලා ඇතැමිට හොඳ කීර්තියක් සහිතව ජීවත් වෙනවා. නමුත් සිනුතුනි එහෙම ජීවත් වෙන අපි අවසාන කාලේ මතක් කරගන්න. අවසාන කාලේ නෙවෙයි දැන් මුණත් බලන්න හිතන්න. කල්පනා කරලා බලන්න අපි මිය ගියෝතින් අපි දැන් මිය ගියෝතින් මිය කියලා අපට නැවතම මේ වගේ ආත්ම භාවයකට එන්න පුළුවන්ද කියලා කල්පනා කරලා බලන්න. අපි දැන් මිය ගියෝතින් අපට මේ ලැබිලා තියෙන සුගතියට සමාන සුගතියක් අපට ලැබෙයිද කියලා හිතලා බලන්න. පින්නතුනි හිතන්නවත් බෑ මේට වඩා කියලා දිව්‍ය ලෝකයට වස්තව කියන්නේ වෙනම දෙයක්. මේ ලැබෙච්ච මේ ලෙඩ දුක් ටිකත් එක්ක තියෙන මේ ජීවිතය මීට සමාන ජීවිතයක්වත් බලන්න බැහැ කියලා හිතනවා දැපිනතුන්. ලෝක ජනගහනය මිනිස්යන් ඉන්නේ කෝටි 700 ගානයි. මීට මාසෙකට වගේ කලින් තමයි කෝටි 700 සම්පූර්ණ වුනේ. ලෝකේ නම් සත්‍යයන් පිනතුන් අනන්ත සත්‍යයන් ඉන්නවා. සමහර අය නොයෙක් විදිහ අධ්‍යයනම් කළා සොයාගෙන තියෙනවා. මේ එක පුද්ගලයාගේ ශරීරය ගත්තොත් මේ අපි හැම දෙනෙක්ම ශරීරය ගත්තොත් අපේ ශරීරේ ජීවත් වෙන අපේ ශරීරය ආශ්‍රය කරගෙන සත්තු කොච්චරද? අපි එක්කෙනෙක්ගේ ශරීරයක් ඇතුළු කරලා ජීවත් වෙන සත්ත්ව ප්‍රමාණය මේ ලෝකේ ඉන්න මනුස්සයන්ට වඩා වැඩි. කෝටි 700කට වඩා වැඩි. එහෙම සත්ත්ව ප්‍රමාණයක් එක්ක ශරීරයක් තමයි අපි මේ ලක්ෂණ කර කර එහෙම අරන් යන්නේ. ඒ ඇහැටෝ අන්වීක්ෂ වලට පේන සත්‍යය. ඊට අමතරව පින්නතුනි අපේ සමහර මියගිය ඥාතීන් හෝ සමහර අය ඇතැම් විට අපි ග්‍රහණය කරගන්න අවස්ථා තියෙනවා. ඇතැම් විට අපේ චර්යාවලට බලපෑම් කරන අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි අපේ මේ විෂයපති ඉක්මවලා මේ ඇහැ දිනු කරගත්තනම් අපේ තිබ්බ චක්කුව ලබා ගත්තනම් අපට මේ ඉන්න ස්ථානෙම අපට වඩා සත්‍යම් ප්‍රමාණයක් මේ ධර්මශාලාවේ පේන්න ගන්න. අපි ඇස දින කරොත් අපිට එදාට බලන්න පුළුවන් මේ ධර්මශාලාවේ අපට වඩා සත්‍යම් ප්‍රමාණයක් ඉන්නවා. එවැනි විශ්වයක පිනතුනේ මේ අපි යන්නේ. ඒ යන ගමනේදී බොහෝ අයට මෙන්න මේ සුගතියක් කියන අවස්ථාව ලැබෙන පිනතුනේ ඉතාම කලාතුරකින්. මිනිස් ආත්ම භාවයක ඉපදෙන්න පුළුවන් ඇතැමිට. ඒ ඇතැම්පිට ඉපදෙන්නේ අබුද්ධෝත්පාද කාලවල. බුදුබණක් අහන්න ලැබෙන්නේ නැහැ. සමහර මිනිස් ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඒ ඉපදෙන අවස්ථාවල ඈත දුස්තර ප්‍රදේශයක ඉපදෙන්නේ. ගෝත්‍රික ජනයා ඉන්න ප්‍රදේශවල ඇතැම්පිට. සමහර අය ජීවත් මනුස්ස ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඒ ඉපදෙන කාලවල ඉපදෙන්නේ ඇතැම්පිට මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගේ දරුවන්ට. ඇතැම්පිට මනුස්ස ලෝකෙ ඉපදෙන්න පුළුවන්. ඉපදෙනකොට උපතින් ඇතැම්පිට බිහිරි ඇස් දෙක පේන්නේ අංග විකලයි ඒ වගේ ආමාද. මෙන්න මේ වගේ පිනතුනි අනතුරු ගානකින් අපි මුදවලා ඇස් අන්ධ වීමෙන් කන් බිහිර කිරීමෙන් අංග විකල කිරීමෙන් රූපය විරෝධී කිරීමෙන් අබුද්ධෝත්පාද කාලයෙන් මිත්‍යා දෘෂ්ටික දෙමව්පියන්ගෙන් මේ ඔක්කොම වගේම බැහැර කළ කළ පිනතුනි මේ වගේ තැනකට ගෙනෙනවා කියලා කියන්නේ ඉතාම දුෂ්කර උපතක් මේ ලබලා තියෙනවා. නමුත් ඒ ඉපදී අපි පිනතුනි අපට හිතෙන්නේ අර ලැබෙච්චදී අපි දන්නේ නැහැ. උඹ අපි ධර්මය හරියට කියවලා නැති නිසා අපි නිතරම හිතන්නේ අපේ තියෙන අඩුපාඩුකම්. අනේ ගෙදර ඉඳම මගේ ගේ පොඩි ළමයි විභාග වාස්තුනේ නෑ මගේ අත් ඇඟපත අමාරුයි ධනය මදි මේ නොරපිච්ච ටික තමයි දැන් අපි හිතන්නේ. අර කතාවක් තියෙනනේ එක්කෙනෙක් තපසු දෙකක් කියලා අඬලා තියෙනවා. නමුත් යා එක දවසක දැකලා තියෙනවා ලෝකේ දෙපා නැති අයත් ඉන්නවා කියලා. දෙපා නැති අය ඉන්න ලෝකෙක පින්නතුනි සමහර අය පෙරපු දෙකක් තපසු දෙකක් නැහැ කියලා අඬනවා. අපි තන්නේ වගේ. අපි ලබපු ලොකු උදයක් තියෙනවා පින්නතුනි. ඒ සුගතිය ඒ බුද්ධෝත්පාද කාලේ. මෙන්න මේ දෙක ලැබිච්ච කෙනෙකුට පින්නතුනි අනිත් කොමනකේ නොලැබුණත් ඔහු වාසනාවන්ත කෙනෙක්. අන්න ඒ වාසනාව හිමි කරගෙන කෙනෙක් සිඟන්නේ පස්සේ හිටියක් තමයි. මොකද අර සියලටම වඩා මේක වටිනවා. මෙන්න මෙවැනි අවස්ථාවක පින්වත්නි බුදුහාමුදුරුවෝ මේ ගාථා දෙකෙන් අපට විශේෂණම දේශනා කරන්නේ මෙන්න මේ දරුවන්ට ඥාතීන්ට තියෙන බන්ධනෙ අඩු කරගන්න කියලා. මේ බන්ධනේ වැඩි වුණා කියලා කියන්නේම පින්වත්නි ඊට සමගාමීව අනිත් පැත්තෙන් දුක් ටිකක් වැඩි වුණා කියන එක. යමක් දැඩිව ග්‍රහණය කරගත්තායි කියලා කියන්නේ අනිත් පැත්තෙන් අපි අල්ලගෙන තියෙන දුක් ටිකක්. මේ පින්වත්නි අහලක සමහර ප්‍රදේශවල සමහර වනාන්තරවල සත්තු අල්ලන්න එක එක උපක්‍රම යොදනවා. සමහර ප්‍රදේශවල සමහර සත්තු විදියට ඉන්න ලාටු වලින් කරපු රූප හදලා තියෙනවා. ඔයි වඳුරන් මුවන් වැනි සත්යන් ආවම වෙන සත්යන් අල්ලන්නේ. ඒතකොට මෙන්න මේ රූපේට රැවටෙන සත්යන් ඒ රූපයට ගිහිල්ලා අල්ලලා රූපේ ඇලිලා හිර වෙනවා. ඊට පස්සේ අර වැස්සෝ ඇවිල්ලා මේ සත්තු අල්ල ගන්නවා. සමහර ප්‍රදේශවල තියෙනවා ඔයි මේ වැවර කපන කොම්බ ඒ කොම්බේ සිදුරක් හදලා සිදුරේ ඇතුළට මොනවා හරි කෑමක් ගාලා තියෙනවා. එතකොට වඳුර වගේ සත්තු අරකට අත දානවා. අත දාලා ඒකේ අර සිදුරෙන් කිමින්තරිය අත දාලා ඇතුලේ තියෙන ටික අතට අල්ල ගන්නවා. ඇතැමිට අත් දෙකම දෙහිර දා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අත් දෙක දෙහිර ගන්න බෑ. අත් දෙක දෙහිර ගන්න නම් මොකද කරන්න ඕන? අර ඇතුලේ තියෙන දේ අත අරිනවා. අන්නේ වගේ ඇතින්න තුනේ අපට මහා ලොකු දෙයක් අසරෙන් අපට ලැබෙන තියෙනවා. ඒ තමයි මේ ආධ්‍යාත්මික ජීවණයක් අපට ලබන්න කියලා සුසුකන් කියනවා. නමුත් මේ සුසුකන් ටික අපට අහිමි වන්නේ කොමක් නිසාද? අපේ මෙන්න මේ තියෙන බන්ධන නිසා. අපට යම් කිසි ප්‍රමාණයකට මෙන්න මේ බැඳීම් වලින් අඩු වෙන්න පුළුවන් නම් ඒ අඩු වෙච්ච ප්‍රමාණයට පින්නතේ ජීවිතියම වා හතරතර කම්පටලු අඩු වෙනවා. ඇතැම්මිට දරුවෝ නිසා තමයි දෙමාපියෝ වහ අතට වෙන්නේ. ඒ දරුවෝන්ගේ පිළිබඳව අසීමිත විදිහට බලාපොරොත්තු තියාගෙන ඒ බලාපොරොත්තු කරා දරුවන් ළඟා නොවෙනකොට බොහෝ දෙනෙක් ජීවිතේ දුක් වෙනවා. පින්නතුනි දරුවන් කියලා කියන්නේ මේ සසර යන සත්‍යයක්. කර්මාණ්ඩූපෝ ඉපදිච්ච සත්‍යයක්. ඇතැම්මිට අද අපේ දරුවන් වෙලා ඉන්නව කර්මාණ්ඩූපෝ අපි කියන්නේ හැමදාම අපේ දරුවන් කියලා. ඒ දරුවෝ පිළිතුරු කර්මාලෝකෝ නැතිනි නිඛිලා යන අය. අපි වැඩිපුර මේ දරුවන්ට ආසා කරොත් මොකද වෙන්නේ? බොහෝ දිනකට මේක වෙනවා පින්නතුනි. මිය ගිහිල්ලා ඇතැම් විට ඒ දරුවන් ආශ්‍රයෙන්ම ඒ ඥාති ආශ්‍රයෙන්ම යම් කිසි උත්පත්ති ලබනවා. ඒක හොඳ උදාහරණ මෑත කාලේ තියෙන වර්තමානයේ මේ උගා මිය ගිය අය වෙනුවෙන් කරන අධ්‍යයනයන් තියෙනවා නොයෙක් විදිහෙනි ඇස්සෝයා ගැනීම තියෙනවා. මේක මීට කලින් බොහෝ දෙනා වැඩි විස්තර කරේ නෑ. නමුත් වර්තමානයේ උගස්සය හිටන් මෙන්න මේ කාරණේ පිනතුනි පිළිගන්නවා දැන්. ලොකු බැඳීමකින් නියන බොහෝ දෙනා ඇතැමිට කෙනෙක් මිය ගියාට පස්සේ වැඩිවම හඬනවා නම් වැළපෙනවා නම් මොකද වෙන්නේ? අර මිය ගියපු කෙනා ඇතැමිට සුගතියට යන්න හිටියත් එයාගේ කුසලය බලවත් නොවන අවස්ථාවලදී ඇතැමිට මේ හැදීම නිසා මේ ඥාතියට සමීප වෙනවා. ඇතැමිට ඒගොල්ලන්ගේ ආත්මභාව වෙනස් වෙනවා. සුගතියට යන්නේ නැති කෙනෙක් ඇතැම්මිට දැඩිව මෙහි ඥාති මඩනවා නම් ඔවුන් ඇතැම්මිට ප්‍රේතාත්ම භාවයක් ඉපදෙනවා. දුර්වල කුසලයක් කුසල කර්මයක් තියන අය. ප්‍රබල කුසලයක් තියෙන කෙනෙක් එහෙම වෙන්නේ නැහැ. කුසලයේ දුර්වල නම් කුසලයේ පෙළඹීම වෙනන් තියෙන්නේ ඇතැම්මිට සුගතියට තාවකාලික ඉපදෙලා නැවත මේ දුගතියට එනවා මේ ඥාතින් ඉන්න සමීපයක. එනවා විතරක් නෙවෙයි ඇවිල්ලා මෙයාට බැනම හදාගෙන නොයෙක් විදියෙ ලෙඩ දුක් ඇති කරනවා. නොයෙක් විදියෙ කිවා දොරවල් අවුල් කරනවා. වර්තමානයේ බොහෝ දෙනාට තියෙන පින්නතුනේ දෙද රෝග හොයන් ගියාම මෙන්න මේකත් එක සාධකයක් හැටියට වර්තමානයේ හොයාගෙන තියෙනවා. මිය ගියපු ඥාතීන්ගේ බලපෑම. ඒ නිසා ජීවත් ඉන්න කාලය ඇතැම්මිට අපි බොහෝ විට මේව අමතක කරලා ඉන්නේ. නමුත් මිය ගියාට පස්සේ මෙවැනි ඉරණම් වලට බොහෝ දෙනෙක් මුහුණ පානවා. ඒ නිසා තමයි වර්තමානයේ දෙන දාන වලින් වැඩිපුරම දාන දෙන කුමක් සඳහාද? සන්දහාගෙන දෙන්නේ. මේ හාමුදුරන් ගුණ අදහගෙන මේ දෙන්නේ දාන. නෑ පින්නතුනි හුවා දෙනා දාන දෙන කුමක් සඳහාද? මේ මිය ගිහිපු අය සුභදිගාමි කරන්නේ මේ දාන දෙන්න. මිය ගිහිපු අයගේ දාන ටික අවරංගු කරොත් ඇතැමිට හාමුදුරන් දාන නැතිව යනත් දුන්නා. ඒ තරම්ම අපි මේ දාන දෙන්නෙම අපි බොහෝ විට හාමුදුරන් ඇදෙට කියන මහා ලොකු වර්ණාති කරනවා අනේ ශ්‍රද්ධාවන්තය බොහෝම ශ්‍රද්ධාන් මේ දාන දෙන්නේ කියලා. මේ දෙන්නේ මේ මරගිය කෙනා වෙන මේ දෙන්නේ වෙන ශ්‍රද්ධාවක් නැහැ. ඒ නිසා ඇතැම් විට අපට දානයකින් සාංගික දානයකින් අත්වන සැබෑ ආනිසංස බොහෝ දෙනාට දක්වි වෙලා තියෙනවා. සාංගික දානයක් කොහොමද කරන්නේ කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ සාංගික දානයේ නිත්‍යානිසංස සැලසෙන්නේ කොහොමද කියන එක දන්නේ නැහැ. බුදුහාමුදුරු දක්වන විභංගාදී සූත්‍රවලදී දානි ආනිසංස ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඉතාම මහත්ඵල ආනිසංස දායකයක් තමයි සාංගික දානයක් කියලා කියන්නේ. නමුත් බොහෝ දෙනා අද මේ අටිවෝචිතී පින්නතුනි අර ආනිසංස දායක විදිහට මේක නොකරන නිසා ඇතැම් විට මියගේ ඥාතියට අනුමෝදන් කරන තරම්වත් පිනක් නැහැ. දැන් සමහරක් අනියම සමහර අය දැන් ওই මියගිය අය සමහර ඉන්න අයට ආවේශ වෙනවනේ. ඉතින් කියන අටුවයට පින්කමක් කළා දී අනුමෝදන් කරා. ඉතින් ඇයි අනුමෝදන් වුණේ නැත්තේ කියලා කියනවා. එතකොට අරයා කියනවා මොකද්ද? ওই කරේ පින්කමක්ද? ওই කරේ නිකන් කට්ටියක් එකරගෙන ඉන්න සංග්‍රහයක් නේ කරේ. ඈ ආම්දුරේක වැඩිමකට පස්සේ වැඩ කරේ වෙන දේවල්. ඉතින් කොහොමද මං සින් අනුමෝදන් වෙන්නේ? එකේම කියලාම පිනතුනේ මියගිය සමහරක් අන් කියනවා. ඒ නිසා මියගිය ඇත්තන්ට හරි පින් වැටෙන්න නම් අපි පින්නතුනේ ඉතාම ශ්‍රද්ධාවන්ත වේ පින්කම කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මී යන හැම දිනෙකම පින්නතුනේ පින් බලාපොරොත්තු වෙන්නේත් නෑ. සමහර අයට පින් ඕන වුණත් පින් අනුමෝදන් වෙන්නේ බැරි අය බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා මියගිය බොහෝ දෙනා පින්නතුනේ අසරණ වෙලා ඉන්නවා. නමුත් ජීවත් වෙන හැටියට ඔබ පින්නතුනේ හැම අසරණුනේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවලින් ප්‍රධාන වශයෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ මේ සත්‍යයන්ට ස්වර්ග මාර්ගය දේශනා කරන්න. සුගතිගාමී වෙන මාර්ගය දේශනා කරන්න පළවෙනි ඉලක්කය වුණේ. ඒ නිසා තමයි මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අය කම්මස්සකට සම්මාදිටියට පත් කරන්නයි බුදුහාමුදුරුවෝ වැඩිපුර ධර්ම දේශනා කළේ. කම්මස්සකට සම්මාදිටියට පත් වෙන කෙනා තමයි අත්තිදින්නම් අත්තිත්තං ආදී වශයෙන් කියන දුන්දේ විපාක ඇත, දානේ විපාක ඇත, මෞපියන්ට සැලකීමේ විපාකයක් ඇත ආදී මේ කර්මඵල ආදාන විපාකයට පත් වෙනවා. මේක තමයි පින්නතුනි ධර්ම මාර්ගයේ ආරම්භක පියවර. මෙන්න මේ ආරම්භක පියවරට පත් වෙන අපි පින්නතුනි එතන ඉඳන් ඉඳ ලැබෙන සෑම අවස්ථාවකදීම ජීවිතයෙන් ඉඳන් කර ගන්නට ඕන. හැම දවසක්ම හැම ඉර උදාවක්ම පින්නතුනි අපට පින්කම් කරන්න ලැබෙන දායාද හැටියට සලකන්නට ඕන. හැම දවසක්ම අපට පින්කම් කරන්න තියෙන අවස්ථා. සමහර පින්නතුනි මේ ඇත්තන් ආහාර ඇති මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ වැඩ සිටිය කාලේ ඇතැම් දිවි ලෝකවලට බ්‍රහ්ම ලෝකවලට වැඩම කරනවා. ඇතැම් විට අපාගත ස්ථානවලට උන්වහන්සේ ඉදිරිපරින් වැඩම කරනවා. වැඩම කළ මේ සත්‍යයන්ගේ විස්තර දැනගන්නවා. සමහර දෙවරුන් එක කතා කරනවා. කතා කරනකොට ඇතැම් විට මහේ සාක්ෂි දෙවරු, අශ්වේ සාක්ෂි දෙවරු හමු වෙනවා. සමහර අය කුඩා දිවි ලෝකවල ඉන්නවා. ඒ අය මුගලන් හාමුදුරුවෝ හමු වෙලා කියනවා පාමිණි අපි මනුස්ස ලෝක ඉන්න කාලේ හරියට දන් දුන්නේ නැහැ. සකසාදානෙ දුන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් දානෙ දුන්නේ නැහැ. පිළිවෙලට දානෙ දුන්නේ නැහැ. අපි හරියට සිල් රැක්කේ නැහැ. අපි ඔය භාගයට කලේ. ඒක සාපට මේ ආද අල්පිය සාක්ෂිය දිව්‍ය විමානය ආද අපට තියෙන්නේ. ඒ නිසා ස්වාමීනි මනුස්ස ලෝකෙ ගිහිල්ලා මිනිස්සුන්ට කියන්න විස්තර අපි ගැන. මිනිස්සුන්ට කියන්න සැලකිල්ලෙන් දෙන්න හම්කරන්න. ශ්‍රද්ධාවෙන් දානෙ දෙන්න. ඕනෑ සමින් සිල් රැකෙන්න කියලා මිනිස් ලෝකයට කියලා කියන්න කියලා මේ ඇතැම් දෙවියන් මුගලන් හාමුදුරන්ගේ අතේ පණිවිඩවනවා. එහෙම සිටියම රාජ්‍යයක් විමානවත් වීම තියෙන මේ ඇත්තන් කියවලා බලන්න පුළුවන්. ඊළඟට පිළිතුනේ තේසවස්තුවේ සඳහන් වෙනවා සමහර සත්‍යයන් දුගතිගාමී වෙලෙ විඳින දුක් ගැන. පිළිතුනේ බොහෝ දෙනා ඇතැම් විට මුගලන් මහරහතන් වහන්සේ මුණ ගැහිලා තියෙන මිනිස් ලෝකේ කරපු අකුසලට අනුරූපව දුක් විඳින අය. ඒ නිසා මේ ඇත්තන් බොහෝම හඬල වැළපෙන මේ සෝචනීය ඉරණම මුගලන් හාමුදුරණ කියනවා. මනුස්ස ලෝකයට ගිහිල්ලා කියන්නේ මේ වගේ වැඩ වැඩ කරන්න එපා කරලා අද අපි මෙයාවිලා දුක් විඳිනවා. මනුස්ස ලෝකයට ඇමෙට පිනුත්න අපි අවුරුදු 50කට ජීවත් වෙන නොයෙක් දේවල් කරනවා. වැරදි වැඩක් කරන ඇමෙට. නමුත් පිනුත්න මේ 50කට මේ ශරීර කෝඩුව ජීවත් කරවන්න අපි වැරදි වැඩ කරවතින්. එහි ආදීන විඳින වෙන්නේ අවුරුදු 50කට නෙවෙයි පිනුත්න. ඇතැමිට කල්ප 50කින් ඇටෙන් තමයි. ඒ තරම් දිග කාලයක් ඒ සඳහා අපට දුක් විඳින්න සිද වෙනවා. මෙත්තන් අහලා ඇති අර ලොවට සංග්‍රහ කවියක් තියෙනවා. එක් අඟනක් එක් එළු දෙනක හිස සිඳා ඇය ඇඟ ලෝම ලෝම ගණනේ හිස් කැපුම් ලබා කියලා. එක කාන්තාවක් එක එළුවේ හිස ඇසින්දේ. නමුත් එහි ආදීනව හැටියට ඇඟේ ලෝම ගානට සමාධි හිසිනුම් ලැබුවා. කර්ම ස්වභාවය මේක. කුසල කර්ම ශක්තියත් එහෙමයි. ඇතැම් විට අපි එක වී හැටියයි ඉඳන්නේ. ඒ එක වී හැටේ එන කරලේ වී හැට 100 ගණන් කියලා. මෙන්න මේ සිද්ධාන්තය තමයි කර්ම සිද්ධාන්තය රැකියන්නේ. අපි ඇතැම් විට ඒක පොඩි උදව්වක් කරනවා කරන්නේ. ඒ යාලි සංසතිය පින්නතුන් ආස්වාස්තිය ගණන් කරනවා ඇතැම් විට. ඒක සාත්‍යයෙන් කමක් කරන අවස්ථාවක් ලැබෙනවායි කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිතයේ සාම භාග්‍ය සම්පන්න අවස්ථාවක්. එනිසා මේ කම්මස්සගත සම්මාදිට ඉඳගෙන අපේ බලවත් කුසල ධර්ම අපි කරගන්නට ඕන. ඒ අතර පින්නතුනි සම්මාදිටේ දෙවෙනි පියවරක් ධර්මයේ සඳහන් වෙනවා. මේකට කියන්නේ ආර්ය සම්මාදිටිය කියලා. නැත්නම් චතුසත්‍ය සම්මාදිටිය කියලා කියනවා. අරියා අනාථවා ලෝකුත්තර මත්සංගා කියලා සම්මාදිටියක් ධර්මයේ දේශනා කරනවා. මේ සම්මාදිටිය කියන්නේ පින්නතුනි මොකක්ද? මේ දුක ඇතිවන සිද්ධාන්තය ගැන. අර කොච්චර අපි පින්දහම් ජීවිතය කරගෙන හිටියත් පින්නතුනි අපි නිතරම මේ කාරණේ විස්තර කරන මේ අතන්ට අපේ ජීවිතයේ දුක් කරදරේ නවස්ථාවේදී අපි හඬනවා වැරදෙනවා. අපේ සමීපතම ඥාතීන් ළඟ වෙනකොට සමීපතම ඥාතීන් මිය යනකොට අපි හඬනවා වැරදෙනවා දුක් වෙනවා. අර පින්කම් කරාට මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. දැන් කොසල් රජතුමා අසද්දස මහා දානයක් දුන්නා. මේ ලෝකයේ කෙනෙකුට දෙන්න බැරි තරම් දානයක් දුන්නා. ඒ විතරක් නෙමෙයි ඒ දාණයට කොසල මල්ලිකාව සම්බන්ධ කරගත්තා. නමුත් කොසල මල්ලිකාගේ මරණයෙන් රජතුමා බොහෝ ශෝකයට පත් වුණා. පත් වුණා විතරක් නෙමෙයි පින්නතුනි. මල්ලිකාගේ උපදිනේ කොහෙද? අච්චර මහා අසද්දෘත දානයට සක්‍රීයව සම්බන්ධ වෙච්ච කෝසල මල්ලිකාවට සුගතිය හිමි වුණා. හැබැයි දවස් 7යි ඇය දුකට හිටියේ. දවස් 7ක් මාව රජතුමා අහන්න බුදුහාමුදුරන්ගේ මල්ලිකාව කොහෙද ඉපදුනේ කියලා. බුදුහාමුදුර අදිස්ථාන කළා දවස් 7ේදී මේක අමතක වෙන්නේ මේ කාරණේ. 8වෙනි දවසේ ඇය සුගතියට ගියා. පින්නතුනි බොහෝ දෙනෙක් ඉතින් ඉන්නවා දානය දුන්නොත් සුගතිගාමි වෙයි කියලා. හොඳට මතක තියාගන්න පින්නතුනි දාන සීල විතරක් සුගතිගාමි වෙන්න බෑ. ඈ බොහෝ විට ධර්ම දේශනාලු කරන අනිවාර්යෙන් සුගතිගාමි වෙනවා කියලා එහෙම එකක් නෑ. මේ පින්නතුන අමාරුවේ දාන්න ඕනේ අපි ඒව කියලා. දන් සීල විතරක් පින්නතුනි සුගතිගාමි වෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න. එහෙම බලාපොරොත්තුවක් තියාගන්නත් දන් දීම අනිසංසය හැටියට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. ඒකයි වෙන්නේ ඒක ලැබෙනවා. මහත්ඵල මානසිකයි ලැබෙන දෙන ප්‍රමාණ්‍ය සතරේදී හම් වෙනව නම් සුභතිය ලැබෙන නම් ඒ සඳහා සිල්වත් වෙන්න ඕන. සීලේ අනිසංසය තමයි සුභතිය කියලා කියන්නේ. ඒ නිසා සිල්වත් වෙලා දානෙ ටිකක් අඩුවෙන් දුන්නත් ගැටලුවක් නැහැ. දානය නෙවෙයි සුභතිගාමි වීමේ සාධක. හැබැයි දානෙ බුදුහාමුදුරු නිතරම වර්ණනා කරලා තියෙනවා. දානෙවත් දෙන්න බැරි කෙනෙකුට සීලේවත් දෙන්න බෑ. දානෙ ආරම්භක පියවරක්. හැබැයි සුභතිගාමි වීමේ ප්‍රධානම පාඩකේ තමයි සීලය. ඒ වගේමයි සිත නිතරම කුසල අරමුණක පාස්වා ගැනීම. සතරේදී පින්නතුනි මේ හිත පොඩ්ඩක් හරි අපේ මීට ඉස්සලා සම්භාව්‍ය අපි මරණාසන්න අවස්ථාවේදී අපේ හිත පොඩ්ඩක් හරි අකුසලයකට නැඹුරු වෙලා තිබුණා නම් අපි කවුරු කාටවත් මේ වගේ සුභතියක් ලැබෙන්නේ නැහැ. අපි හැම දෙනෙක්ම මීට ඉස්සලා සම්භාවේ චුති පිටේදී පින්නතුනි අපේ ඒ ආත්මභාවයෙන් අවසන් වෙනකොට අපි හැම දෙනෙක්ම හොඳ සිතුවිල්ලකින් සිටියන්නේ. හොඳ ප්‍රසාර සිතුවිල්ලකින් හොඳ තින්කම ගැන හිතමින් හෝ කුමන හෝ සිතුවිල්ලකින් හිටපුවා හැටියටයි අද අපට මේ සුභතියක් හිමි වෙලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් හරි එහාට මෙහාට ගියා නම් එක ක්ෂණයකින් හරි මේ වගේ සුභතියක් මේ වගේ වාසනාවන්ත උපතක් අප කාටවත් ලැබෙන්නේ නැහැ. ඒ ලැබිලා තියෙන අර කිත හොඳට තියාගත්තේ ඥානසන්තේ. එනිසා මේ ආස්වාභාවයෙන් අපට අවශ්‍ය වෙනවා මේ වගේ ඉතාම වටිනා කාර්යයක ඉපදිච්ච හැටියට මේ කුසලිය අපි තවදුරටත් වර්ධනය කරගනි. එහෙදී පින්තුනි ධාර්මයන් පුණ්‍ය කිරේවත්තු සීලමයන් පුණ්‍ය කිරේවත්තු භාවනාමයන් පුණ්‍ය කිරේවත්තු කියලා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවක් ගැන බුදුහාමුදුරේ දේශනා කළා. ඒ පින්කම් කරන අතරේදී පින්තුනි මේ දුක ඇතිවන හැටි ගැන දේශනා කරන්නයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. කොමකින්ද දුක හටගන්නේ? දුක හටගන්නේ පින්නතුනි අපේ ජීවිතයේ පිළිබඳ වාක්‍යයේ දැඩිවම නිත්‍යයි සැපයි ආත්මයි කියලා හිතාගෙන සිටීම. කෙටියෙන් කියනවා. ලෝකේ දේවල් වෙනස් වීම නිසා නෙවෙයි පිණුනේ දුක හටගන්නේ. වෙනස් වෙන දේ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉඳීම. මරණය නෙවෙයි දුක. මැරෙන ලෝකේ අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉඳීම. ලෙඩවීම නෙවෙයි දුක. ලෙඩ වෙන ලෝකේ අපි ලෙඩ වෙන්නේ නැහැ කියලා නිරෝගී භාවය විතරක් ප්‍රාර්ථනා කිරීමෙන් දුක හටගන්නවා. එනිසා මෙන්න මේ වැරදි ආකල්ප පහතරක් අපේ ජීවිතවල තියෙනවා. මේවට කියනවා සතර විපල්ලාස කියලා. මොනවද මේ විපල්ලාස හතර? අසුභේ සුභ සංඥාව. අසුභ දේ ගැන අපි සුභයි කියලා හිතාගෙන ඉන්නවා. අනිත්‍යේ නිත්‍ය සංඥාව. අනිත්‍ය දේ ගැන නිත්‍යයි කියලා අපි හිතාගෙන ඉන්නවා. දුක්ඛේ සුභ සංඥාව. දුක් සහගත දේ ගැන අපි සැපයි කියලා හිතාගෙන ඉන්නවා. අනත්ත්‍ය අත් සංඥාව අනාත්ම දේ පිළිබඳව ආත්ම සංඥාව මෙන්න අපට සිදුවෙච්ච වැරදීම් හතර මේ වැරදීම් හතර පිරෙන්නේ හරියට පාට කණ්ණාඩියක් දැම්මා වගේ වර්ණවත් කණ්ණාඩියක් දාගෙන අපි බාහිර ලෝකේ බලනවා බාහිර ලෝකේ වර්ණ විතරක් නෙවෙයි බාහිර ලෝකෙත් වෙනස් කරනක් යනවා රතු පාට කණ්ණාඩියක් දාගෙන මම මේ රතු පාට ටික ලෝකෙන් අයින් කරනවා කියන උදැල්ලක් අරගෙන පොඩ පොඩ යනවා අපි කරන දේ වගේ පිනතුනි. අපි සුභයි, නිත්‍යයි, සැපයි, ආත්මයි කියන මේ කණ්ණාඩිය දාගෙන අපි ලෝකේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. වරද තියෙන බාහිර ලෝකේ නෙමෙයි පිනතුනි. අපි අධ්‍යන්තරේ, අපි දැක්මේ වරදයි මේ තියෙන්නේ. මේ දැක්ම හරියට අපි හදාගත්තනම් එදා තිසාගෝතමිය පටාචාරා වගේ ඇයි පිනතුනි. මහා දුකින්ද කොය පටාචාරාව කියන්නේ මරණ හයක්. ඇගේ ජීවිතයේ තිබෙන සියලුම සම්බන්ධ සාහිමි වුණා. දරුවෝ දෙන්න නැති වුණා, සාමියා නැති වුණා, දෙමව්පිය නැති වුණා, සහෝදරය නැති වුණා. එක දින මරණ හයක්. මේ මරණ හය සිදුනාට පස්සේ ඇයි හිතාගන්න දරුවෝ මේ 30ක් වගේ ගියා. සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ කරදරෙන්න බාහිරින් කියලා. බුදුහාමුදුරුවෝ බාහිර සාධක මුකුත් වෙනස් කරන්න ගියේ නැහැ. පඩාචාරාවගේ ආකල්ප වෙනසක් ඇති කරේ. ආකල්ප වෙනස් වුණා විතරයි අර මහා දුක්වල සියල්ලක්ම නැති වුණා. මැරෙන්න යන කන දෙන බුදුහාරු ගියේ නැහැ. මේ බාහිර ලෝකයේ මරණ නිසා අපි දුක් වෙන පිහිටුනි මේවා සමන්ගේ කියලා අපි දැඩිව ග්‍රහණය කරගෙන සිටිමු. දරුවෝ පිළිබඳවත් මේකයි. ඇතැම් විට එක දරුවා ඉන්නේ සමන්ට කලින් දරුවෝ මිය යනවා. අපි බොහෝ දෙනාට මේක වෙනවා. එහෙම නොවේ කියලා අපිට හිතන්න බෑ. එහෙම වෙන්න පුළුවන්. කවුද එහෙම කල්පනා කරලා තියෙන්නේ? එහෙම ඉරණමක් සමන්ට ආවොනේ සමන්ට ජීවිතයේදී ඒකට ශක්තිමත් මුහුණ දෙන්න පුළුවන් කියලා. භෝජනය කියලා නෙවෙන දෙයක් ආවට පස්සේ එතකොට පුරා ප්‍රමාද වැඩි. පින්නතුනි දරුවන් ඉන්නවනම් සහෝදර සහෝදරියන් ඉන්නවනම් දෙමෝපියෝ ඉන්නවනම් හිතවතුන් ඉන්නවනම් ලෙඩ දුක් මරණ බලාපොරොත්තු වෙන්නට ඕන. ලෙඩ දුක් මරණ වෙනුවෙන් හඳන්නට වෙනවා. රෝහල් වලට සුසාන කුන් වලට යන්න වෙනවා. ඒ වගේ නිදහස් වෙ channel අපි කල්පනා කරලා බලන්න එවැනි ඉරණමකදීත් කොයි තරම්නම් මුහුණ දෙන්න මානසිකව ශක්තිමත්ද කියලා. මෙන්න මේ ශක්තිය ඇති කළ දෙන්න පිණුතුනි ලෝකයේ බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙන්නේ. මෙන්න මේ දුක ඇතිවන්නේ ඇයි කියන කාරණය පැහැදිලි කළ දෙන්නයි ලෝකයේ බුදුවරයෙක් පහළ වෙන්නේ. බොහෝ දෙනෙක් දුකක් කරදරයක් ඇති වුනහම කියන හිතාගාගෙන ඉන්නේ කියලා. අනේ ඔහොම තමයි ලෝකයේ අනිත්‍යයෙන් හිතාගාගෙන ඉන්නේ කියලා. ඒ වචනේ කියන්න විතරක් නෙවෙයි බුදුහාමුදුරු පහළ වෙන්නේ. ඒ හිත හදාගන්නේ කොහොමද කියන එක කියන්නට ඕන. ඒ හිත හදාගන්නේ පින්නතුණියෙන් මෙන්න මේ විදියට අර බාහිර බන්ධන වලින් යඩම් වලින් දම් වලින් බැඳලා තියෙන බැඳීම් ලොකු බැඳීම් නෙවෙයි. මෙන්න මේ දරුවන් වශයෙන්, දෙමව්පියන් වශයෙන්, සහෝදර සහෝදරියන් වශයෙන් තියෙන මෙන්න මේ බැඳීම නිසා අපට මේ මහා දුක් කන්දරාවක් එන්නේ. මෙන්න මේ බැඳීම් ටික ටික හරි අඩු කර ගන්න පුළුවන් නම් අඩු කරනවා කියන්නේ දරුවෝ ටික පිටත යවන එක නෙවෙයි වෙන කෙනෙකුට බාර දෙන එක නෙවෙයි යුතුයමන්ට එක කරනවා අතරදී මේ තියෙන දැඩි ආශාව ඇල්ම බැඳීම ටිකෙන් ටික අඩු කර ගන්න එක අන්න එහෙම කරන්න පුළුවන් නම් මේ බැඳීම් අඩු වෙච්ච ප්‍රමාණයට සමානව බාහිරින් එන දුක් ටික අඩු වෙනවා මේවට සමීප වෙච්ච ප්‍රමාණයට දැඩි ආශාව ඇති කරගත්තු ප්‍රමාණයට පින්නතුනේ අපිට මහා දුක් සමුදායක් ඇති වෙනවා බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ මෙන්න මේ දුක් සමුදය නිදහස් වෙන්නයි. උදෙක් පින්නතුනි මේ ආත්ම භාවයේ දුකෙන් විතරක් නෙවෙයි. මේ බන්ධනයේ දැඩි බැඳීමයි අපි ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ඇතැම් විට දරුවෝ පින්දහම් කළා ධර්මයේ මුණ ගැහිලා දරුවෝ සුවිතිකාමි වෙයි. ඒ දරුවෝ වෙනුවෙන් මහත් වූ කාලයක් අප කරපු දෙමාපියෝ කොහෙද යන්නේ? ඔව් දෙමාපියන්ට ඇතැම් විට සුගතිය අහිමි වෙනවා. ඒ නිසා පින්නතුනි දරුවෝ නිසාවත් අපි සුගතිය අහිමි කරගත යුතු නැහැ. ඇයි ඒකට හේතුව? බැරි වෙලාවක් අපි දුගතිගාමි වුණොත් දරුවෝ කොච්චර පින්කම් කළත් දරුවන්ට පුළුවන් කමක් නැහැ අපිව පොඩගන්න. යථාර්ථයක. ඒ නිසා දරුවෝ ටික පෝෂණය කරන ගමන් දරුවන්ගේ යුතුකම් කරන ගමන් දෙමව්පියන්ට කලකමින් දරුවන්ට ආදර්ශයක් වෙන ගමන් අපි අපේ සසර ගමනට මඟ වියදමක් අප රැස් කරගත යුතුයි. අන්න ඒ සඳහා අප පින්නතුනි වැඩි උනන්දුවෙන් වැඩි අවධානයෙන් වඩ වඩාත්ම ධර්මයට යොමු වෙලා කටයුතු කරන්න අපි අදිස්ථාන කරගනිමු. එසේ කටයුතු කිරීමට තෙරුවන් සරණින් මේ හැම දිනාටම නිරොග් නිරෝගී සම්පත් දිගාත්‍රි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.